බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ආන්දරණ මහන්සියගේ නමස්කාරයයි සදහවත් වාසනාවන්ත පින්නතුනි බුදුදහමේ විශේෂයෙන් ඔබට දැනගන්න කැමති කාරණා තියෙනවද? දැන් ඔබ මේ වන විට ජීවිතේ මොනවද පුහුණු කරන්නේ ධර්මයේ කියලා? සාමාන්‍යයෙන් දන් දෙන එක කරන අපි දන්නව ඒවා. දානේ හාමුදුරන්ට දානේ පූජා කරන එක ඉතින් සාමාන්‍ය දෙයක් නේ ඒකනේ. ඒක කොහේකටත් අපි කරනෝනේ හාමුදුරු බලාගෙන ඉන්නේ. උපන් දින එකට පන්සල් යන එක, පිරිත් නූල බැඳ ගන්න එක කොහේකටත් කරන දෙයක් නේ. පිරිත් ගෙදර පිරිත් ටිකක් දාන එක, බුදුන් වඳින එක ඒවා අපි කොහොමද කරනවා? ඒවා සම්පූර්ණ බුදුදහමේ ප්‍රැක්ටිස් එක කියලා කියන්න බෑ පින්නතුණිය. ඒවා සාමාන්‍ය දේවල්, ඒවා වෙනත් ආගමක් නැත් කරනවා. ඒක නම් ඉරදර පල්ලි යනවා, අම්මට තාත්තට සලකනවා, බ්ලෙසින් එකක් කරගන්නවා, ප්‍රේයින් එකක් කරනවා, ඒවා නම් සාමාන්‍ය දේ කරනවා. අසරණයන්ට සලකනවා, සමිති සමාගම් වල ඒගොල්ලොන් තින්නවා, හෝම්ලස්ට සලකනවා. ඒව සාමාන්‍ය ආගමලත් කරනවා. ඒ බෞද්ධයන්ට විතරක් සීමා වෙලා නැහැ. දැන් එක ස්ටේට් එකමයි යනකොට දැක්කෝ ඒ රෙස්ට් ඒරියා එක. ඒ රෙස්ට් ඒරියා එකේ ඉඩම සහ ගොඩනැගිලි ඔක්කොම තනි පුද්ගලෙක් පූජා කරලා තියෙනවා. පරිත්‍යාග කරලා සිටි එකට දීලා එයා මේන්ටේන් කරන්නේ තියා. මට ඒ සිටි එක හරියට මතක නැහැ. ඒක ස්ටේට් එක මම ওই ක්‍රොස් කන්ට්‍රි කිව්ව පාරක් ගියන වෙලාවේ දැක්කා. හරිම ලස්සනට මේන් කරන පුස්තකාලයක් ඉඳන් දාලයන්ට පොත්පත් බලන්න එහෙම. රෙස්ට් ඒරියා කියලා දුරගම යනකොට මැද තැන් තියෙනවා මේ විවේකවෙ ඉන්න. ඒකේ කෑම එහෙම ගන්න නැහැ. විවේකේ ඇවිල්ලා මූණකට හොදගෙන රෙස්ට් කරලා ටික වෙලාවක් ඉඳලා විවේකව රෙස්ට් රූම් එකම ගිහලා යන පුරන් ස්ථානය. අම්බලන් කියලා කියන අපි ඉස්සර අම්බලමේ ලොකු වසන එක, අලුතු වසන එක රෙස්ට් ඒරියා කියන. ඉතින් බලන්න කී දෙන උටේ ගියහපතක්ද කියලා. ඉතින් ඒව කරන මේ රටේ මිනිස්සු ඉන්නේ. ඒව සල්ලි ඒගොල්ලන් තනි කරම ඒගොල්ලන්ගේ දේපල ඒකට දීලා. එහෙම හිතන මිනිස්සු ඉන්නවා. ඒව තමයි සදා පුණ්‍යක් පවන්නේ පින්කම් කියන්නේ. අපි කියන්නේ ලිම් පොකුණු හදන ඒවා, පාලං හදන ඒවා, අම්බලන් හදන ඒවා, ගස් කොළන් ඉදිකරන ඒවා, ඒවා සදා පුණ්‍යක් පවන්නේ පින්කම් කියලා. හැමදාම පින් අඩන පින්කම් කියලා අපි කියනවනේ. ඒව මේ රටේ මිනිස්සුත් කරනවා. ධර්මයේ දන්නේ නැතුණාට එහෙම රෝහල හදන අය ඉන්නවා. විශාල පරිමාණයෙන් ඒව කරන තරගමලු දේපළම ඒ වගේ පොදු සේවන්න පූජ කරන අය ඉන්නවා. දැන් ලෝකෙන්නේ ඉහළම ධනවතුන් ගත්තත් ඒ අය බොහෝ විදියට ඒ පරිත්‍යාගයන් කරනවා. ළමයි වෙනුවෙන්, වැඩිහිටියන් වෙනුවෙන්, අලුත් සොයා ගැනීම වෙනුවෙන්, බෙහෙත් එහෙත් වලට, රෝහල් සේවා, ආබාධිත ළමයිගේ සර්ජරි වලට එහෙම කරන ඔබත් දන්නවනේ. ඔබේ තාලු ඇති එහෙම. ඉතින් ඔබ දැනට දැන් ඔය අපි උදේ කතා කරපු දේවල් වලින් ඔබ බලන්න ඔබට මීට වඩා දැනට කරනට වඩා දෙයක් ජීවිතයට එකතු කරන්න පුළුවන්ද කියලා. කායිකවම හෝ වාචිකව දෙයක් කරන හෝ කියන කතාවම නෙවෙයි ඇත්තෙන්ම. බලන්න මානසිකව අපේ පරිවර්තනයක් වෙන්න පුළුවන්ද කියලා අපි දකින විදිය ලෝකය. ඒක තමයි බුදුදහමෙන් අවධානය යොමු කරන්නේ. අපේ විෂන් එක අපි කියන්නේ සම්මාදිට්ඨිය කියලා. දිට්ඨි සම්පදා දැක්ම. අන්න ඒක තමයි වෙනස් වෙනවනේ අපි. නිර්වාණ අවබෝධය කියන්නේ ඒකම තමයි. ඒ දර්ශනේ ඉහළම වෙනස් වීම. බලන විදිය ලෝකය. ඒ බලන විදිය වෙනස් වෙනවා කියන්නේ කොච්චර වෙනසක් කරනද කියලා ඔබ දන්නවද? ඒ වෙනස කියන්නේ සංඥාවේ වෙනස, perception එකේ වෙනස. සම්පූර්ණ වෙනස් වෙන ඕනම අසුබ දෙයක්, පිළිකුල් දෙයක් සුබ විදියට බලන්න පුළුවන්. ඒ කියන අපටි කුලේ පටි කුල සංඥා විහෙරති කියලා. නැත්නම් පටි කුලේ අපටි කුල සංඥා විහෙරති. ඕනෑම ලස්සන විසිතුරු දෙයක් ඒකේ අසුභ වැත්තෝ නම් බලන්නත් පුළුවන්. ඒ වගේ මේ සුභ සුභ දෙකම දුරු කළා නම් උපේක්ෂාවෙන් වණන් එහෙම බලන්න පුළුවන්. දැන් බලන්න අපි දවස පුරාම අපි මොකද කරන්නේ? අපි දවස පුරාමත් උපතේ පටන් මරණය දක්වාත් අපි කරන්නේ සම්පූර්ණ බාහිර පරිසරය වෙනස් කරන්න අපි යන්නේ. ගෙදර පිළිවෙලක් නැහැ, පිරිසුදුකම නැහැ, කීක අනිත්‍යයට බැන බැනනේ. ඒ බාහිර කිසිම දෙයක් වෙනස් නොකර තමන් හිතන විදිය, තමන්ගේ සංඥාව, තමන්ගේ perception එක වෙනස් කළා සම්පූර්ණයෙන්ම තමන් කැමති විදියට ලෝකය පරිහරණය කරන්න පුළුවන්. රහතන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්. ඕනෑම ලස්සන කෙනෙක් දැකලා ලස්සන විදියටම බලන්නත් පුළුවන්. ඕනෑම ලස්සන කෙනෙක් යාගේ ඇතුළාන්තය බලන්නත් පුළුවන්. යාගේ ඇට සැකිල්ල, යාගේ ඇතුළේ තියෙන අපිරිසුදු දේවල් ඕනෑම කතාව ලස්සන කෙනෙක් ලස්සන විදියට බලන්නත් පුළුවන්. මේ නිරෝකේ ලස්සනම කෙනා කියලා බලන්නත් පුළුවන්. ඒ වගේ මේ රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලා මම මේ මනසින් මේක හිතන්නේ කියලා මනසේ පැත්තට ඍජුවම ප්‍රඥාවේ පිහිටලා බාහිර ලෝකේ ශුන්‍යත ලෝකං අවේකසු කියලා ශුන්‍ය වශයෙන් නැත්තම් උපේක්ෂයෙන් බලන්නත් පුළුවන්. ඕනෑම ස්ථානයක භාවනා කරනකොට ඕනනම් මේ මම ඉන්නේ ලස්සන විලක් ළඟ මල් පිපිල තියෙන වෙතන කියලා ඕනනම් තමන් ඒ චිත්‍රයේ තමන්ගේ හිතට අරගෙන සම්පූර්ණයෙන්ම ආරණ්‍යක ඉන්නා වගේ ලස්සන පියුම් තියෙන විලක් ළඟ ඉන්නවා කියලා හිතලා එතන ඉන්නා වගේ හැඟීම අරගෙන භාවනා කරන්න පුළුවන්. ඕනෑම කෙනෙක් බනිනකොට තමන් කැමති විදිහට සංඥා වෙනස් කරන්න පුළුවන්. මේ බනින එක නම් මගේ අම්මා තාත්තා කියලා හිතන්නත් පුළුවන්. මේ බනින එක නම් මානසික රෝගිය කියලා හිතන්නත් පුළුවන්. මේ බණ එකේ නම් බණිනවනේ මට ඇත්තටම අවවාදයක් මේ දෙන්නේ කියලා එහෙම හිතන්නත් පුළුවන්. තමන් කෙලෙස් ඇති නොවන විදියට ඕනෑම දෙයක් තමට වෙනස් කරගන්න පුළුවන්. මේක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණ ඉහළම දේ. ඒක සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් ගම තියෙන්නේ සම්මාදිටිය දිනු කරගෙන ආරසංග මාර්ගයේ හැසිරෙලා තමන්ගේ සංඥාව තමන්ගේ perception එක වෙනස් කිරීම. සංඥාවට බය වෙන්න එපා. බොහෝ දෙනෙක් සංඥාව මරීච උපමා සංඥා සංඥා මිරිගුවක් වගේ කියලා සංඥාවට බය වෙන හොඟක් නේ. බය වෙන්න ඕන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව තමයි අවිද්‍යාව මත යන පරිසම්පාදයේ මත තියෙන සංඥාව. දුක් සත්‍ය තුළ තියෙන සංඥාව තමන්ට හානි කර දෙයක්. ඒක අවිද්‍යාව බේස් කරපු නිසා. නමුත් ප්‍රඥාවත් එක්කන සංඥාවක් තියෙනවා. ඒ මොකද සංඥාව? කොහෙද තියෙන්නේ ඒක? ඒක තමයි ගිරිමන සූත්‍රයේ තියෙන්නේ දස සංඥා. වඩන්න තියෙන්නේ අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහන සංඥා, විරග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝක අනිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපානසති. සංඥා දාය. ඒවා දුක නිරෝධගාමී පටිපදාහරි සත්‍ය. දුක නිරුද්ධ කරන මාර්ගයේ තියෙන සත්‍යයි සංඥා. ඒ සංඥා වඩන්න ඕන. සංඥාව ගත්තත්, විඥාන ගත්තත්, වේදනාව පස්සේ මේ වගේ දේවල් එක එක තැන්වල ස්ථානගත වෙලා තියෙනවා. දුක සත්‍ය තුලක් තියෙනවා, සමුදය සත්‍ය තුලක් තියෙනවා, මාර්ග සත්‍ය තුලක් තියෙනවා, නිරෝධ සත්‍ය තුලක් තියෙනවා. ඒ නිසා මේ වචනේ දැක්කටම අපිට එකපාරට ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. දැන් විඥානය ගත්තත් එහෙමයි. විඥානයේ චතුරාර්ය සත්‍ය ස්ථාන හතරම තියෙනවා. එක තැනක විඥානය ප්‍රകൃති පිරිසුදු විඥානයක් තියෙනවා. එක තැනක විඥානය සංකාරපච්චය විඥානං කියන පරිසම්පාද යන විඥානයක් තියෙනවා. ඒක අවිද්‍යාව බේස් කරගෙන යන එක තමයි දුරු කරන්න ඕන. ඒ වගේම රහතන් වහන්සේගේ ප්‍රඥාවත් එක්ක යන විඥානයක් තියෙනවා. රහතන් වහන්සේට විඥාන ක්‍රියාත්මක වෙනවා. ඒක ප්‍රඥාවත් එක්ක යන එකක්. ඒක නිරෝධ සාක්ෂාත් කරපු එකක්. ඒ වගේම මාර්ග සත්‍ය තුල අරිසංග මාර්ගය වඩනකොට ඒ අවස්ථාවේ විඥාන ක්‍රියාත්මක වෙනවා. ඒක වඩන්න ඕන එකක්. ඒ නිසා විඥානේ නැති කරන්න කියලාම නැහැ. නැති කරන්න කියන්නේ විඥානය ඒ පරිසම්පාදයේ තියෙන දුක්ඛ සමුදය සත්‍යට අදාළ විඥානේ තමයි දුරු කරන්න ඕන. අවිද්‍යාව පාදක කරගෙන යන්නේ. මාය උපමංජ විඥානං කියන්නේ මෙන්න මේ විඥානේ. මේ මායාවක් වගේ අපව දුකට ගෙන යන විඥානේ. ඒ නිසා මෙන්න මේ කරුණ වලින් තමයි අප දක්ෂ වෙන්නට ඕන ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ මෙන්න මේක නැත්තම් අපි එක එක දෘෂ්ටිකට අහු වෙනවා. ධර්මයේ නාමයෙන් කෙනෙක් යමක් කියනකොට ඇත්තටම මේ කියන්නේ ධර්මයේද නැද්ද කියලා අපි දක්ෂ වෙන ඕන තේරුම් ගන්න. රැල්ලට යන්න එපා. අහවල් තැන්න මෙච්චර පිරිසක් ගියා මේ හඳුර මෙච්චර පොත් ලියපු කෙනෙක් මේ හඳුරගේ බණ මෙච්චර YouTube එකේ තියෙනවා. ඒ පදනේ මේ කෙනෙකුට යන්න එපා. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ දුක නිදහස් වෙන්න. ඒ දුක නිදහසීම තියෙන ප්‍රඥාව මත ප්‍රඥාව ලැබු පමණට තමයි දුක නිදහස් වෙන්නේ. අනේ ප්‍රඥාව දියුණු කිරීමට හේතු වන බුදුදහමේ සාරයම අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේම මේක තේරුම් ගන්න ගමන් අපේ එදිනෙදා ජීවිතයේ සරල ප්‍රායෝගික ජීවිතයක් අපි ගත කරන්න ඕන. අපි ඉන්න ගෙදර ඉඳන්ම මේක පටන් ගන්නට ඕන. ගෙදර කරන වැඩවල ටිකේ ඉඳන් අතුපතු ගන්න එක, පිරිසුදු කිරීම, සාමි බහරවන්න සැලකීම, අම්මට සාතර උපස්ථාන කිරීම, දරුවෝ විසින් අම්මට සාතර සැලකන්න ඕන. ඒ සැලකනකොට දරුවෝ අම්මා තාත්තාට සුදුසම් වෙන්නට ඕන. දරුවන්ට මෛත්‍රියෙන් ඉන්නට ඕන. තමන්ටත් කරන්න පුළුවන් උදව්ව දරුවෝගේ පැත්තට කරන්න ඕන. අපි දරුවෝ හැදුව අපට ඔක්කොම කරන්න ඕන කියලා එහෙම පදරමින් ඉන්න එපා. අම්මා තාත්තත් නිරෝගී නම් ඒ වැඩ ටිකත් අපි එයාට කරලා එයාට සහයෝගය දක්වන්න ඕන. ඒ දෙපැත්තේ මේ ගනුදෙනුව ගියොත් තමයි අපි ගෙදර ඉඳන්ම මේක පටන් ගන්නකොට තමයි අපේ ඇත්තම ජීවිතයේ සරල ප්‍රායෝගික මෛත්‍රී සාගත ජීවිතයක් අපට ගත කරන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේ ඉහළටම දිනු වෙච්ච අය අධ්‍යාපනයෙන් හෝ ආධ්‍යාත්මික දිනු වෙනකොට එයාගේ සැබෑ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයත් ඔහුගේ සාර්ථක වෙලා තියෙනවා. ඒ වසාරස යන සැලකනවා. සාමාන්‍ය ජීවිතේ තෝ සරල කෙනෙක් බවට පත් වෙනට ඕන. ඒ ගැඹුරු බව තුලම සරල බවක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ගත්තත්, සරියුත් මොග්ගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගත්තත්, රාහුල හාමුදුරුවෝ ගත්තත්, ඒ හැම දෙනෙක්ගෙම ගැඹුරු ප්‍රඥාව වගේම ඉතාම සරල ජීවන පැවැත්මකුත් ඒ ජීවිත තුල තිබුණා. අපේ වුණත් එහෙමයි පිනතුනි. අපි අධ්‍යාපනය ලැබණෑ වෙන්න පුළුවන්, ඉහළට උපාධි ගත්තෑ වෙන්න පුළුවන්, ඉහළට රැකියා කරණෑ වෙන්න පුළුවන්. ඒවා අපි කරද්දී අපි gedare ඉඳන්ම අපි අසලස් යන සලකන එක, gedare ඉස්සරහා ටිකක් සුද්ධ කරලා ලස්සනට තියෙන එක, ඒ හැමදේම අපේ ජීවිතවලදී වෙන්නට ඕන. විශේෂයෙන් බෞද්ධයන් විදියට, යතරත් විශේෂයෙන් ශ්‍රී ලංකේයන් විදියට අපට ඒක පිළිටලම තියෙන උපදීම පිළිටලා තියෙන දේවල් නේද? අපි අම තාත්තගෙන් ආවෝනේ. අපි ඔලෝක කොහේ ගියත් ඒත් එක අපේ දිවි පැවැත්ම යන්නට ඕන. දහම් ගැටළු අහන්න තියෙන ඒවා චක්මන් භාවනා ගැන අපි දෙදෙලි කතා කරනවා. ඉරියාපත භාවනාව වෙන ඔබ දන්න ධර්ම කාරණා ගැන මොන හරි තව දැනගන්න තියෙද? හොඳයි බින්නතුනි, එහෙනම් අපි මුල කොටසේ ඉරියාපත භාවනාව ටිකක් කරනවා. ඉරියාපත කියන්නේ අපි හැසිරෙන ඉරියව් හතර ගැන සිහිය පිහිටුවීම. ඒකෙන් කරන්නේ ඇත්තටම සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක දිනු වීමයි වෙන්නේ. අපේ හිත නිතරම ලක්ෂණය තමයි අතීත අනාගත දෙකට යන එක. ඒකෙන් මුදවල වර්තමානය තුල ජීවත් කරවීම තමයි මේකෙන් කරන්නේ. ජීවිතයේ නියම සතුට ලස්සන තියෙන්නේ මේ වර්තමාන ජීවත් වීමත් එක්ක. ඒක මුලදී සම්මුති සත්‍ය තුලින් ඉඳගෙන වර්තමානයට එන්නේ. හැබැයි ගැඹුරට ගියාට පස්සේ වර්තමාන ජීවත් වීම කියලා කියන්නේ සැබවින්ම අතීතය නුවණින් දැකීම. සැබෑ වර්තමාන ජීවත් වෙනවා කියන්නේ අතීතය නුවණින් දැකීම. අද අපි සාමාන්‍ය වර්තමාන ජීවත් වෙනවා කියන එක සාමාන්‍යයෙන් අපි වර්තමානයේ කියලා විවහාර කරනවා කලාට අපි ඒත් තියෙන අවිද්‍යාවම තමයි ඉන්නේ. නමුත් ඒක ගැඹුරටම ගියාට පස්සේ ඒක අපි වැඩිපුර නුවණින් ඉන්නේ අතීතයේ මේ හේතු දෘෂ්ටිකේ Nirodha බලමින් ඉන්නේ. Nirodha බලමින් ඉන්නකොටම ඉදිරියේ තියෙන රූපෙන් අපි නිදහස් වෙනවා. අපි වාහනේ ගනගල ඩ්‍රයිව් කරනකොට අපි ඉදිරිපත්ස අඩි 50ක් 60ක් 100ක් ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. අපිට හිතෙන්නේ අපි ඉන්නේ ඉස්සරහයි කියලා. හැබැයි අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ ඊට කලින් දැකපු තැන තමයි දැන් අපේ වාහනේ රෝද ටික තියෙන්නේ. එතකොට ඉස්සරහා ඉඳලා බලනවා කියලා මේක මම ප්‍රසන්න මොමන්ට් එකකින් කිව්වට ඇත්තටම අපි ඉඳලා තියෙන ප්‍රඥාවෙන්ද? අපි හිටගෙන ඉන්නේ ඇත්තේ මීට කලින් දැකපු තැන තමයි වාහනේ දැන් රෝද ටික තියෙන්නේ. වීල්ස් හතර තියෙන්නේ. අපි කෑම කනකොට සිහියෙන් කනවා කනවා කනවා මයින්ඩ්ෆුල් ඊටින් කියලා කියනවනේ. කෑම දිහා බලාගෙන කෑම කනවා කියලානේ. දැන් මම රස විඳිනවා කියලා කියනවනේ. කෑම ටික අනන ගමන් රස විඳිනවා කියලා කියනවා. රස විඳින්නේ දැන් ඇහැට පෙනෙන කෑමද? දැන් ඔබ දිවේ රස විඳින කෑම ඔබට බලන්න පුළුවන්ද? බලන්න බෑනේ නේ. අපි ඉස්සරහා පිඟාන තියෙන කෑම ටික බලාගෙන තමයි රස විඳින්නේ මේ මොහොතේ. හැබැයි රස විඳින්නේ දැන් තියෙන කෑම නෙවෙයි, මීට කලින් පිඟාන තිබ්බ කෑම. අන්නේ වගේ. අපි ඇත්තටම මේ ඉදිරිපස්ස රූපයේ තියෙ කියලා මේ කිව්වට, අපි මේකට සිහි තියාගෙන ඉනවා කියලා කිව්වට ඒකත් බුදුදහමේ කියනවා. ආරම්භයේදී අපි එහෙම තමයි කරන්නේ. නමුත් ගැඹුරට යනකොට මේ ඉස්සරහා තියෙන දේ බලන එක නෙවෙයි වෙන්නේ. මේ ඉස්සරහා දේ දකිනකොටම මේකේ හේතු ටික මේ මොහොතේ හටගෙන නැති වෙලා වැය වෙලා ගිහපු හේතු ටිකක ප්‍රතිඵලයයි මා දැන් මනෝවිඤ්ඤාණ මට්ටමින් විඳින්නේ කියලා නෝනින් දකින එක. ඒ දැක්ක ගමම බාහිර ලෝකෙ නිදහස් වෙනවා. ආයි ඇලීම් ගැටීම් ආයි අයින් කරන්න ඕනේ කියලා අමුදයක් කරන්න දෙයක් නැහැ. ආලෝකය අයින් කරන්න, අන්ධකාරය අයින් කරන්න නම් මොකද අපි කරන්න ඕන? ආලෝකයක් දල්වන එක. ආලෝකය දල්වනකොටම අන්ධකාරය දුරු වෙන එක ධර්මතාවයක්. දැන් මෙතන සම්පූර්ණම කරවල නම් අපි ලයිට් එක දානකොට හිතන්න ඕනද අනේ කරවල යන්න යන්න යන්න යන්න කරවල ඉවත් වේවා කියලා කියන අවශ්‍යද? නෑනේ නේ. ලයිට් එක දානවත් එක්කම අන්ධකාරය ඉවත් වෙන එක ධර්මතාවය. අන්නේ වගේ තමයි ලෝභ ద్వේෂ දෙක දුරු වෙන්න මුල් මට්ටමේදී අපි මෛත්‍රී භාවනා කරනවා, ධාතු මනසිකාරය කරනවා, අසුභ භාවනාව කරනවා, පටිකුල මනසිකාරය වඩනවා. ඒව ප්‍රයිමරි ටෙක්නික්ස් විදිහට කරන්නේ. අර හිතේ තියෙන දැඩි ලෝභ දේස අඩු කරන්න. නමුත් ගැඹුරට ගියාට පස්සේ අපි කෙලීම ප්‍රඥාව බලනවා. මුලදී කරන්නේ මේ පුද්ගලයා අපට ඇත්තටම අමනාප නම් සුවපත් වේවා කියලා වඩනවා. නමුත් ගැඹුරට ගියාට පස්සේ මොකද බලන්නේ අපි? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. මේ රූපේ දකිනකොටම ඒ පුද්ගලයා දකින්න මට හේතු වෙන සාධක ටික මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙලා තියෙන්නේ. සම්පූර්ණම රූපේ නිරුද්ධච්ච තැනක, ඒ අධ්‍යක්ීම නැති වෙලා කියපු තැනක මා මේ රූපය හඳුනාගන්නේ මනෝවිඥාණය කියලා දකිනකොටම බාහිර ද්වේෂ කරන්න නෙවෙයි මෛත්‍රී කරන්න තියෙනක ඉතුරු වෙන්නේ අපිට. මෙන්න මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ හරහා තමයි සමහර අය නිවනට යන්නේ. මේකට කියනවා විපස්සනා පුබ්බංගම සමතේ කියලා. නිවන් දකින ක්‍රම හතරක් තියෙනවා. සමත පූර්වංගම විපස්සනාව, විපස්සනා පූර්වංගම සමතේ, සමත විපස්සනා යුගනද්ද, ධම්ම උද්දච්ච විගහිත මානසික කියලා. සමත පූර්වංග විපස්සනා කියන්නේ සමතේ වඩලා හිත සමාධිමත් වෙලා ඊට පස්සේ විදර්ශනා පැත්තට යන එක. සමත විපස්සනා යුගනද්ද කියලා එකක් තියෙනවා. සමතේ ටික කලක් කරනවා, විපස්සනා කරනවා, දෙක මාරු මාරුට කරන එක. විපස්සනා පූර්වංගම සමතේ කියලා එකක් තියෙනවා. ඒක බොහෝට gifted අයට. අපි කියන්නේ සුභක පුද්ගලෝ කියලා. යමක් කියනකොටම තේරුම් ගන්න පුළුවන් අය ඉන්නේ. එයාට එක දෙයක් දෙතුන් වතාවක් කියනකොට කැමතිත් නැහැ කට්ටිය. ආයෙ කලින් කියපු එකනේ ඩයි කියන එකල කියන එක වුණා. එයාට බෝරින් නේද? එක පාරයට කියනවනේ ඒක. ඔයා ඔබගේ ළමයිත් එහෙම ඇති. එක දෙය දෙතුන් වතාවක් කියනකොට කැමති නැහැ කට්ටිය. එතකොට අන්න ඒ වගේ සුබකයි දෙයක් කිව්ව ගමන්ම ෂණිකව තේරෙනා ඉන්නවා. අන්න එයාට විපස්සනා භෝබංගම සමතේ. මේ ඉදිරිපත් මේ ලෝකයක් කියලා තියෙන්නේ මීට ඉතාම සල්ප මොහොතකට කලින් අපි අත්විඳපු ලෝකයේ නිර්දේච ලෝකයක් තමයි මේ අපි භුක්ති විඳින්නේ මනසින් කියලා දකිනකොටම. ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන මේ ආදී අර මුල් හේතු ටිකේ නිරෝධය දකිනවත් එක්කම බාහිර රූපෙ නිදහස් වෙනවා. බුදුරජාන් වහන්සේ බාහ්‍ය දාරුචිරයට කරමි අනුශාසනා ඊටම කෙටියෙන්. එවං හිතේ බාහ්‍ය සික්කිතම්බං දිත්තේ දිට්ඨමත්තම් බයිස්සති සුතේ සුතමත්තම් බයිස්සති මුතේ මුතමත්තම් බයිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් බයිස්සති. මේ ශාසනේ හිටියේ ඊටම ඉක්මනින් නිවන් දැකපු කෙනා. සාමාන්‍ය වැඩිපුරම ප්‍රඥාවන්ත කෙනා කියලා කියන්නේ සරුවත් හාමුදුරුවෝ. නමුත් ඉක්මනටම රහත් වෙච්ච කෙනා බාහ්‍ය දාර්ශනිකයන. ඊටම කෙටියෙන් බණ කිව්ව බුදුහාම දේශනා කරනවා බාහ්‍ය මාව ධර්මෙහි වෙහෙසටපත් කරේ නැහැ කියලා. මට හුඟක් අනුශාසනා කරන්න ඕනේ නැහැ කියලා බාහ්‍යට. විපස්සනා පුබ්බංගම සමතේ ලක්ෂණය මේක. එයාල විපස්සනා වඩනත් එක්කම ඒකෙම හිත සමාධිමත් වෙනවා. ඒකෙම සීලයක් පිළිටනවා. සාමාන්‍ය සීල සමාධි ප්‍රඥා වඩන්නේ. නමුත් ඔහු අනිත් පැත්තෙන් ප්‍රඥා සීල සමාධි ශනිකව සම්පූර්ණ වෙනවා. සුතමේ ප්‍රඥා මොහොතෙම චින්තාමේ ප්‍රඥාව දිනන වෙලා භාවනාවේ ප්‍රඥාව දිනන වෙනවා. ඒකට සසර හුඟක් හිත වඩලා තියෙනට ඕන ඉන්ද්‍රිය ධර්ම භාවිත කරලා තියෙනට ඕන. අපත් පිනතුනේ නිතරම මේ ඉන්ද්‍රිය ධර්ම දිනන වෙන විදියට තමයි අපේ සමස්ත ජීවිතයම අපි සංසහ ගන්නට ඕන. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණගැහුණු ගමම්ම බුදුරජාණන් වහන්සේ බලන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම මේ ආසස්සර කොච්චර දිනු කරපු කෙනද කියලා. ඒව නැතුව අපේ මොනවාකත් බාහිරව බුදුහාමුදුර බලන්නේ නැහැ. අපි ආවේ මොන වාහනෙන්ද? යුරෝපීය වාහනයකින්ද ආවේ, ඇමරිකන් වාහනයකින්ද, ජපාන වාහනයකින්ද කියලා ඒව බලන්නේ, ඒව අදාළ නැහැ. ඔබට තියෙන උපාධි මොනවද? මාස්ටර් ඩිග්‍රී අද, ඩොක්ටරේට් එකක්ද, ඒකේ සබ්ජෙක්ට් එක මොකද්ද, ගිහපු ඉස්කෝලේ මොකද්ද, ඒව අදාළ නැහැ. බුදුහාමුදුරුවෝ ශනිකව බලන්නේ මේ ආසසර කොච්චර විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු කෙනෙක්ද කියලා තමයි උන්වහන්සේ ඉන්ද්‍රිය පරිපරියත් ඥාණයෙන් බලන්නේ, ආසයන් ඥාණයෙන් බලන්නේ. එතන ඉඳන් තමයි ඌට ඊළඟ ස්ටෙප් එක කියන්නේ. ඒ නිසා ඔබත් දක්ෂ වෙනට ඕනේ මෙන්න මේ ප්‍රඥා ඉන්ද්‍රියට අදාළ කරුණම දැනගන්න. නිතර ඒකම හිතේ තියෙන්න ඕන. අන්නේම කෙනෙකුට තමයි තවත් ප්‍රඥාවන්ත කෙනෙක් වුණහනු ගමම්ම ඔහුට මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම අපේ ජීවිතයට මේ මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ. පින්නතුනේ මේක බරක් වෙන්නේ අපේ ජීවිතයට, බය වෙන්නේ අපි මේක දැනගත්තේ කියලා. දැන් කරන වැඩ අඩු වේ, රැකියාවට යන එක අඩුයි, විශ්වවිද්‍යාලය යන එක අඩුයි, ඒව මොකුත් වෙන්නේ නැහැ. ඒවට දැනටත් වඩා හොඳට සිද්ධ වෙයි ඒවා. සිද්ධ වෙනවා නම් එකම දේ දුක නිදහසීම තමයි වෙන්නේ. අර කලින් තිබිච්ච දුක් ගොඩ මහා බර ඔසවගෙන නෙහිටී. බර සූත්‍රය කියන්නේ බාරහවේ පංචස්කන්ධෝ බාරහාරෝති පුද්ගලෝ බාරදානං දුක්ඛං ලෝකේ බාරනික්කේපනං සුඛං. බාර සූත්‍රය කියවන්නේ ද ඩිස්කෝස් ඔෆ් වේට්. මොකද්ද බර? මොකද්ද බර? බර තමයි අතීතයේ දැකපු අහව දේවල් තාම ඒ විදිහටම තියෙනවා කියන බර පෙන්නතු. ඒ බර කියන්නේ ඒ බර තියෙන තැනට ආය යන සූදානම. මෙතෙන්දි මිය ගියත් බය වෙන දෙයක් නැහැ. ඔබ කැමැතිම තැන ඉපදිලා ඇති ගිහිල්ලා. ඔබ මෙතන ඉඳන් වාහනේ යනවට වඩා ඉක්මනින් එතන ගිහලා පිළිසිඳගෙන ඔබ එතන හෝ එතන ඒ පරිසරයේ භුක්ති විඳින්න පුළුවන් මානසිකත්වයට ඉපදිලා ඉන්නේ. බවේ කියන්නේ මේක. බහර කියන්නේ මේක. නත්ති කන්දා සමා දුක්ඛ කියන්නේ මේකයි. බාර හවේ පංචස්කන්ධෝ බාර හාරෝති පුද්ගලෝ බාර දානං දුක්ඛං ලෝකේ බාර නික්කේපන සුඛං. බාර කියන්නේ මේ නිරුද්ධ වෙච්ච පංච උපාදස්කන්ධය. බාරහාරෝති පුද්ගලෝ මේ බාර දරාගෙන යන කෙනාට තමයි පුද්ගලය කියලා කියන්නේ, සත්වයා කියලා කියන්නේ. බාර දානං දුක්ඛං ලෝකේ මේ බාර කර තියාගෙන යන එක මහා දුකක්. බාර නික්කේපන සුඛං. මේ බාර බිමින් තියෙන එක සෝය. We are discussing about the weight, the heavy weight that we are holding. We have seen, we have heard a lot of things which happened in the past. When we remember something which happened in the past, we think that still they are happening at this moment. Actually, they have ceased completely. Because of our ignorance, we take them again as they are at this moment. But the nature of our mind is that every moment we can remember which happened in the past. It doesn't mean that still they are happening in this world. You can remember your picture, your image. Where did you see your picture, your image, your photo? In the mirror. When you go to the restroom, you can see your reflection, your image in the mirror. When you come here, still you can remember your picture. Does it mean that still your picture is there? In the mirror? No. Your reflection arises at the moment when you went there. As soon as you left the mirror, your reflection also completely disappears. Our all experiences that we receive through our senses also like that. This is the thing what the Buddha realized. This is the thing what the Buddha explained to the world in order to overcome suffering. This is the way how we achieve the real wisdom in order to overcome ignorance. Ignorance and wisdom are explained in Buddhism. Buddha always explained the nature of ignorance. Because of ignorance, we are in the samsaric circle. Avijja paccaya sankhara, sankhara paccaya vijnana soul. As a result of arising ignorance, we create mental formations. Based on mental formations, consciousness arises. Because of consciousness, mentality and corporeality arise. This is the nature of the samsaric circle, what we are in this world. As the result of understanding this ignorance, we gradually come to wisdom. As soon as we contact something in the material world, we understand. The material world has completely ceased at the moment when we understand something. We understand everything through our mind, mental formations and mind consciousness. It doesn't mean that there is no material world. Actually, there is a material world which consists with four fundamental elements. Earth element, water element, fire element and air element. We can contact something at the present moment through our five senses. But the very important thing, when we understand it, it has already ceased. We understand everything through our mind consciousness. If we have this understanding, and if we practice mindfulness at the present moment, as soon as we remember something, we can understand, now I am reading in my mind, not the material world. With this understanding, we can associate with the world as we like. Since we have completely cultivated our senses and our perception, sanya, if we can change our perception, we can associate the world as we like. Without changing anything in the material world, in the external world, just changing our perception, we can associate the world. The Buddha always encouraged us to understand this reality through his sermons. Then we don't need to depend on anything. After we achieve this understanding, we don't need to depend even on the Buddha. But we respect the Buddha. We are grateful for the Buddha's service. But we don't need to depend on even the Buddha. Since that is our own experience after we achieve the results. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල අපට මෙන්න මේ ප්‍රඥාව ලබා දෙන්නේ. මේ ප්‍රඥාව අසහ දැනගත්තු පමණට අපි 얘ගෙන ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් මේක දැනුමක් වෙලා හා හොඳ බණක් හාඳුරු කිව්වේ කියලා බණ ටික මෙතනම දාලා ගියොත් නම් කිසි වෙනසක් නැහැ. ඒක දැනුමක් විතරයි. හැබැයි ඒ දැනුම විශ්වාස කරොතින් ඒ දැනුම කියන අපි සුතමේ පඤ්ඤා කියලා. එතකොට ඒ දැනුම අපේ වෙනවා. ඒත් එක්ක අපි ජීවත් වෙනවා. ඒක අපේ ජීවිතයේ කොටසක් වෙනවා. පසු කාලින ඒක අපේ ජීවිතෙන් බාටපත් වෙනවා. ජීවිතයයි ධර්මයයි එකක් බාටපත් වෙනවා. එක ලයින් එකකට එනවා. එහෙම වෙන්න නම් ඒ සුතමේ පඤ්ඤාව අපි චින්තාමේ පඤ්ඤාව බාටපත් කරගන්නට ඕන. අපි කරන හැම දෙයක්ම මේ දර්ශනයත් එක්ක ඉඳගෙන හිතමින් තමයි කරන්න ඕන. ඒක පැතිකින් මෛත්‍රිය වඩනවා, සෝපත්වත්වා කියලා. මෛත්‍රී සාගතව කටයුතු කරනවා. මෛත්‍රී සාගතව වචන කතා කරනවා. යතර වර්තමාන හිත තියාගෙන මෙන්න මේ යථාර්ථය මේ රූපය දකින හැම වෙලාවෙම රූපේ නිරුද්ධ වෙලා අල්ලනකොට කායි ස්පර්ශය පොට්ටබ්බේ නිරුද්ධ වෙලා කියලා බලමින්ම ස්පර්ශ කරනවා. රූපයක් මතක් වෙනකොටම දරුව මතක් වෙන පුළුවන්, ගෙදර මතක් වෙන්න පුළුවන්, වාහනේ මතක් වෙන්න පුළුවන්, හෙට ඔෆිස් එකට යන එක මතක් වෙන්න පුළුවන්. මොන මතක් වුණත් දාන තාමයක ඇවිල්ලා නැහැ. මේ සීකරන්නේ තමන්ගේම මයින්ඩ් එක රීඩ් කරන වෙලාවක කියලා දකින්න. එතකොට බාහිරින් තමන්ට ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. දුකක් එන්නේ නැහැ. යුතුයකට කරනවා, සූදානම් වෙනවා. ඔයගේ කීම් ටික හරියට කරනවා. එහෙම කරද්දී දුකෙන් නිදහස් වෙනවා. එහෙම වෙන්න නම් අපේ දැනුම ඒ ශ්‍රද්ධාව එකතු වෙලා ඒක සුතමේ පඤ්ඤා වෙනට ඕන. The wisdom of hearing. When we listen to Dhamma and also if we are competent in this Dhamma, that understanding should come to our understanding. Then that is said as Sutamaya Panya, the wisdom of hearing. Next we go to the Chintamaya Panya, the wisdom of thinking or contemplating. That is Chintamaya Panya. Next we go to Bhavanamaya Panya, the wisdom of meditation. By practicing Samatha and Vipassana, we come to this Dhamma completely as our own experience. මෙන්න මේ තුනම එකට යන්නට ඕන පින්නතුනි. මොනවද? සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා. මේ තුන යන්න පුළුවන්කම තියෙන්නේ අකණ්ඩව අප සම්මාදිටිය ලබා ගන්නට ඕන. ඒ සම්මාදිටියට අනුග්‍රහ ලැබෙන කාරණා කරන්නට ඕන. ඒකාතකෙන් කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණෙන්, යෝනිසෝ මනසකාරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදී ඉන්නට ඕන. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් සම්මාදිටියට උපකාරවත් බව ලබන කාරණා පහක් නිතර කරන්නට ඕන. මොනදී? ඒ තමයි සුතානුග්‍රහිතාච හෝති. ධර්ම ශ්‍රවණෙන් ඇසීමෙන් නිතර මේක දිනු කරගන්න ඕන සම්මාදිටිය. නිතර නිතර මහන්න ඕන මේක. මොකද අපි වැඩිපුරම කාලයක් ජීවිතයේ පුහුණු කළ තියෙන සසර කල්ප ගණන් පුහුණු කළ තියෙන්නේ දකින්න රූපය මේ වෙලාවේ පිට තියේ කියලා. බාහිර තියේ කියලා. සාමාන්‍ය දෙයක් නෙමෙයි පිනුසින බලන අපි කෑම එකක් අතර ගන්නකොට. රස දැනෙනකොට අපිට කවදාවත් නිකමටවත් හිතෙලා තියෙද මේ රස දැනෙන්නේ කඩේ තියෙන කෑමේ කියලා. හැමදාම හිතන්නේ පිඟානේ තියෙන කෑමේ රහ කියලා නෙනේ. එච්චර සල දෙයක් නොතේරිච්ච අපිට තේරෙයිද මේ රූපය පේනකොට මේ නිරෝධයේ රූපයක් කියලා. අපි හිතන්නේ අපි හුඟා ප්‍රඥාවන්තයයි කියලා නේ. හැබැයි අපිට කවදාවත් රස දැනෙනකොට මේ කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම නිකමටවත් හිතලා තියෙද? නෑ නේ නේ. හැමදාම හිතන්නේ මේ රස දැනෙන පිඟානේ මේ ලස්සනට තියෙන කෑම මේ බොන්චි ටික මේ ටික පරිපු ටික තමයි මේ රස දැනන්නේ කියලා හිතෙන්නේ. මේ ඉස්සරහ පේන කෑම රහයිද? පිඟානේ තියෙන කෑම රහයිද? රසයිද පිඟන තියෙන කෑම බලන්නේ කෑම ටික බ්ලෙන්ඩ් කරලා බටේකින් දාලා බලන්න මේ හරියට රහද කියලා. රහද පිඟන තියෙන කෑම රහ නැහැ පිණිස. රස කියන එකේ මොහොතට නිර්මාණය කරගන්න එක. ඒක දිවත් එක්ක නිර්මාණය කරන එක. ඒක විඥානයේත් එකට යන එක. අපි කොච්චර රහ කෑමක් කෑමත් අපි කවුරු හරි කමනාප වෙලා බැන බැන ඉන්න වෙලාවේදී කෑම කනවා නම් ඒ කෑම රහයිද? රස දැනෙනවද නැහැ. ඒක විඥානයේත් එක සම්බන්ධ වෙනවා. එතකොට මේ රස කියන මේ හැම දෙයකම ලක්ෂණය පිනතුන ඒ මොහොතේ මේ අත්දැකීම අපි ලබන්නේ. ඒව කලින් සකස් වෙලා තියෙන දේවල් නෙවෙයි. අපේ ළඟ ලුණු මිරිස් තුන පහටි කොක්කොම තියාගෙන අපි එවලේට කෑමක් හදනවා වගේ මේ රසය කියන එක, මේ දර්ශනය, මේ ශ්‍රවණය, මේ හැම දෙයක්ම අපි මේ වෙලාවට නිර්මාණය කරගන්න ඒවා මේවා. මේවා අතීතයෙන් වර්තමානට එන්නෙත් නැහැ, වර්තමානයෙන් අනාගතයට යන්නෙත් නැහැ. එහෙම අතීතයක වර්තමානට එනවා නම් වර්තමානයක අනාගතයට යනවා නම් ඒකෙන් අපි සසරේ ඉන්නවා කියන එක. ඒ නිසා තමයි මෙතන කළ කාලේ. ඒ සසරේ යන ගමනේ තමයි මේ ආමේ අපි මේ දුක් විඳමින්. තවදුරටත් අපි මේ තිය කියලා හිතුවත් අපි සසරේ තමයි ඉන්නේ. ඒත් අපිට මේ දුකෙන් නිදහස් වෙන අවශ්‍ය නම් මේ ආපු ගමන් මගේ අවිද්‍යාවෙන් අනිත් පැත්තට හැරිලා ප්‍රඥා පැත්තට අපි එනට ඕන. ඒ ප්‍රඥාව ආපු පමණට අපි බාහිර ලෝකෙ නිදහස් වෙනවා. බාහිර ලෝකෙ නිදහස් වුණා කියලා කියන්නේ අපි ජරා මරණයෙන් නිදහස් වුණා කියන එක. හැබැයි බය වෙන්න එපා ඒක වුණා කියලා කියන්නේ අපි දැන් කරන වැඩ නොකර ඉන්නවා, දරුවන් යුතුකම් නොකර ඉන්නවා, රැකියාවට යන්නේ නැහැ කියන ඒක තමයි නෙමෙයි කියන්නේ. දැනටත් වඩා හොඳට අපි මේ දේවල් ටික කරනවා. දැනටත් වඩා හොඳට ඔබ දන් දෙනවා. දැනටත් වඩා හොඳට ඔබ පන්සල් හදනවා. ධර්මාභෝධයේ තිමිච්ච කාලේ තමයි පිනුතුනි මිනිසු හිටිය කාලේ තමයි රුවන්වැලිසෑය හැදුවේ. ලෝහාම ප්‍රාසාදය හැදුවේ. ලෝහාම ප්‍රාසාදයට, රුවන්වැලිසෑයට, මිරිසවැටියට සැලසුම් හැදුවේ. සැලසුම් නිර්මාණය කළ රහතන් වහන්සේලා. ප්ලෑන් හැදුවේ. ඒ චෛත්‍ය ලොකුයි කියලා කිව්වේ නැහැ කවුරුවත්. අනේ මේ චෛත්‍ය වල කුවිට වඩා හොඳයි මේ දුප්පත් මිනිසුන්ට කැම්ප් එකක් හදලා දෙන එක. එහෙම කියලා රුවන්වැලිසෑය කුඩා කරා නම් මොකක් වේද? දැන් මිනිසු කියන්නේ ඔච්චර වියදම් කරන්න ඕනේ නැහැ කියලා නේ. පින්නතුණි මේ මිනිසු සුගතිගාමි වෙන දේවල් උපරිමයෙන් කළා. රහතන් වහන්සේලා නිවන් දැකලා සසර ගම නිවටපත් කළා තිබුණේ. නමුත් අනාගතයේ පහළ වෙන මේ මිනිසුන්ට මේ මඩු ගානේ මලක් පහනක් පූජා කරලා නිවන් දකින්න බැරි වුණා සුගතිගාමි වෙන හැටි කියලා හිතලා ඉව කළේ. රහතන් වහන්සේලා මහා පුළුල්ව හිතන අය විශාල වසර ගානකට, සියවස් ගණනාවකට, වසර දහස් ගානකට ඉදිරියට හිතලා වැඩ කරපු අය. නමුත් අනිත්‍යතාවයෙන් ශූන්‍යතාවේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඉඳපු උත්තමයෝ මුළු ලෝකයක් ශූන්‍යයි කියලා හිස් ගමක් කියලා ප්‍රත්‍යක්ෂ කරපු උත්තමයෝ මහා සුවිසල් දාගෙන හැදුවා. බලන්න වෙනස පේනද? මේක තමයි ලක්ෂණය. ඒක කරන්න පුළුවන් උපරිමෙන් කරනවා. බාහිර බඩමුට්ටු දෙන එක නෙවෙයි පින්නතුනි, ඉඩකඩම් පූජා කරන එක නෙවෙයි. Taman daruyek bihi karannema ane mage kusen bihi wenna magen leyin bihi wenna daruwa nivan dakinna mage daruwa mahana wenna e daruwa lokita bana kiyanne kiya hita hita tamai kusa atagamin tamai daruwa haduwe. Daruyek nirmanaya karanneth lokiyata dahama denna. ඒ තරම් දැක්මකින් වැඩ කළේ පින්නතුන්. සෝවන් වෙච්ච අය සුප්පාවාසාවගේ කතා ප්‍රවෘත්ති කියවලා බලන්න උදාන පාළි. සුප්පාවාසා කෝලිය දියණියන්. සුප්පාවාසා කියන කාටද? සීවලි හඳුරන්ගේ අම්මා. සීවලි හඳුරන්ගේ අම්මා සෝවන් හිටිය කෙනෙක්. දරුව කුසේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් හිටියා. ඒක සුවිශේෂ සිද්ධියක්. ඒ කාලෙම දරුවා ගැන ප්‍රාර්ථනා කරමින් හිටියේ. ඒ වේදනාව අඩු කරගත්තේ තෙරුවන් ගැන හිතේද? සෝතාපන්න අම්මල දරුවා හදන්නෙම ඒ දරුවන්ට ධර්මාබෝධය ලැබෙන කියලා හිතාගෙනමයි හදන්නේ, නිකන් නෙවෙයි. දරුවෝ මව් කුසේ පිළිසඳ ගන්න කලින්ම ප්‍රාර්ථනා කරනවා, මට ලෝකේ ඉන්න විශ්වයේ ඉන්න පින්වන්තම දරුවේ මගේ කුසේ පිළිසඳ ගන්න කියලා ආරාධනා කළා තමයි දරුවව නිර්මාණය කරන්නේ. මගපරලාභී උත්තමාවියන් සෝතාපන්න වෙච්ච එකේ ලක්ෂණ එහෙමයි. ධර්ම අවබෝධය ලැබුවොත් යා කැමති තමන්ගේ ළඟම ඥාතීන්ටත් මේ ධර්මය ලැබෙනවට. ළඟම ඥාතීන් විතරක් නෙවෙයි පිනතුනි, අශෝක රජතුමා, ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා සඳහන් කළ තියෙනවා සෙල්ලිපිවල, මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. සතුරනුත් බණහන්න, සතුරනුත් නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඇයි ඒ? තමන්ගේ කමනාප කෙනෙක් වුණත් ධර්මයට ආවතින් අමනාපල හිටියට තමන්ට හතුරුකමක් කරන්නේ නැහැ. හානියක් කරන්නේ නැහැ. අපේ වරදකට කෙනෙක් අපිත් එක්ක කමනාපල ඉන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. යාළු වෙනම ඕනේ. හැබැයි එයාට වෛර කරන්නේ නැහැ. එයාට හානියක් කරන්නේ නැහැ. ධර්මය දන්න කෙනෙක් නම්. මොකද එයා දන්නව ඒකේ විපාකයට විඳින්න වෙනවා කියලා. අන්න ඒ නිසා ඒකෙන් අපි ධහමට යනකොට පින්නොත්නේ අප පාරට බැස්ස ගමම්ම මෛත්‍රී වඩන්න පටන් ගන්නට ඕන. මේ පාර යන හැම කෙනෙක්ම සුවපත් වේවා. මේ පාර යන කිසිම කෙනෙක් අද දවසේ අනතුරට පත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින් යන්න ඕන. ඇයි ඒකට හේතුව? ඇයි ඒකට හේතුව? ඔබ යන පාරේ ඉස්සරහ කෙනෙක් හැපුණොත් මොකද වෙන්නේ? ඔබට පුළුවන් උඩින් යන්න. ඔබත් ඒ පාරෙම යන්න ඕනනේ. පින්නතුනි, මේ විශ්වයේ හැම කෙනෙක් මේ කෙනෙකුට සම්බන්ධයි. එක්තරා කතාවක් තියෙනනේ, මේ විශ්වයේ ඉන්න මැස්සෙකුගේ පිහාටක් කැඩුවත් මුළු විශ්වයටම දැනෙනවා කියලා. ඒ නිසා පින්නතුනි, අපට අද තනියම ජීවත් වෙන්න බෑ. ලෝකේ මිනිස්සු කරන හොඳ නරක හැම කෙනාටම කිසියම් ප්‍රමාණකින් බලපානවා. හොඳක් කරත් එහෙමයි, නරකක් කරත් එහෙමයි. යම්කිසි කෙනෙක් හොඳ දෙයක් කළා, අලුත් නිර්මාණයක්, පහසු නිර්මාණයක් ඇති කරගත්තා නම් ලෝකෙට මේක යහපත තියෙනවා. කෙනෙක් හිත නරක කරගෙන එක රටකට මිසයිලයක් දැම්ම නම් මොකද වෙන්නේ? ඒ ප්‍රමාණයට ඉන්ධන වෙල වැඩි වෙනවා. ඉන්ධන වෙල වැඩි වෙච්ච ප්‍රමාණයට අවසානයේ අපේ බඩු භාණ්ඩ දක්වාම එක එකතු වෙනවා. මේකේ තත්ත්වය පේනතුනි. මෙයාන විදියට යුද්ධ ටික ආදිය ගියොතින් තාරුදු වැඩි මුණක් 10ක් ඇද්දී අද අපට බඩු ටික ගන්න දරන උත්සාහය අද අපට පැය 5ක් දවසට වැඩ කරනවා නම් තවරු 10ක් කරනකොට ඒ බඩු ටික පහසු වෙන්න කියලා බලන ඔබට දවසට පැය 10ක් වැඩ කරන්න වෙනවා. ඔකේ තත්ත්වය. අනේ නිසා තමයි අපට ලෝකෙට සාමය ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය. ලෝකෙට ධර්මය දෙන්න අවශ්‍ය ඒක. ඔබේ ගෙදරයි වගේම අසලස්සේ ගෙදරයි ධර්මය හැසිරෙන්න අවශ්‍ය ඇයි? මෙන්න මේ හේතුව නිසා පේනතුනි. බුදුහාඳුරේ කය දේශනා කළේ තමන් ධර්මය දන්නකොටම තමන් යම්කිසි කෙනෙක් පරිත්‍යාගශීලී නම් ඒ පමණට අනිත් අය දානය සම්මාදන් කරවන්. යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්ත නම් ඒ පමණට අනිත් අයට ශ්‍රද්ධාව ඇති කරවන්. යම්කිසි කෙනෙක් සිල්වන්ත නම් පංචශීල රකින්නවා නම් මං සිල්වන්තයි මට අනිත් අයට කරන්න දෙයක් නැහැ කියලා එහෙම කරන්න බෑ. අපට පුළුවන් ප්‍රමාණයෙන් අනිත් අයත් පංචශීලයට නැඹුරු කරවන්නට ඕන. පංචශීලයේ ආරක්ෂා කරන උනන්දු කරවන ඕනේ කට්ටිය. අපි සමාධියෙන් දිනු වෙලා හිත පිරිසුදු කරගෙන ආධ්‍යාත්ම සතුටෙන් ඉන්නකොට අපේ දරුවන්ටත් ඒක කියලා දෙන්න ඕනේ පිනතුනි. ඔබ අකමැතිද දරුවෝ සතුටෙන් ඉනව දකින්න? ඔබ අකමැතිද දරුවෝ දුකෙන් නිදහස් වෙනව දකින්න? ඔබ සමාධියට පත් වුණා නම් පින්නතුනි, ඔබ හරියට රසවත් කෑමක් කෑවා වගේ දරුවන්ටත් ඒක දෙනවා. බලන්න ඔබ කොහේ හරි ගිහලා හොඳ රස කෑමක් හම්බ වුණොත් අම්මා කෙනෙක් විශේෂයෙන් අම්මට ලැබෙන කෑමට කිතුරු කරගෙන හරි දරුවටත් පොඩ්ඩක් අරන් යනවා දරුවා ගෙදර ඉන්නවනන්නේ. වැඩිපුර තියෙනවා ඉතින් කොහොමත් ටිකක් ගන්නවනේ. ගෙදර දරුවෝ හරි මහත්ය හරි ඉන්නවා කියලා. පින්නතුන ඔබ ධර්මය ළඟට ආවමත් එහෙමයි. මේ ධහමේ ආස්වාදය සතුට නිර්ආමිස සෝය ඔබ විඳිනවා නම් ඔබට ඉක්මනට මතක් වෙනවා ඔබේ දරුවටත් මේක දෙන්න ඕනේ කියලා. ඔබට එහෙම කිසියම් දවසක හැඟීමක් ඇති වෙලා තියෙනවද? හැඟීමක් ඇති වෙලා නැහැ කියන්නේ ඇත්තටම මේ ධහමේ ඔබ ස්ටෑන්ඩඩ් එකට ඇවිල්ලා නැහැ කියන එක. අවංකව පිළිගන්න. විශේෂයෙන් හිත සමාධිමත් කරගෙන ආමාශයෙන් උපචාර සමාධි මට්ටමට ආවතින් ඔබට මතක්ිනේ ඔබේ දරුව ටික, ඔබේ සාන්තුරසියා, භාර්යාව, අම්මා තාත්තා අනේ කොහොම හරි යටත් මේ හිත සමාධිමත් කරන්න මම උදව් කරන්න ඕන. කොච්චර සතුටද මේක. පින්නතුනි මේක තමයි ධර්මයේ සම්දිට්ඨික අකාලික කියලා කියන්නේ. Visible results immediately effective. When we practice Dhamma, we can reduce negative thoughts from our mind and also we can cultivate our happiness, spiritual happiness, especially rapture and joy. These mental formations gradually increase when we practice Dhamma through practicing Samatha Bhavana, reducing hindrances from our minds. As a result of practicing this Dhamma, we can cultivate our inner peace. When we achieve these results, immediately we remember our close relatives and friends. Then we introduce this Dhamma for them. We explain this Dhamma to understand them. Since we see the results of the Dhamma, Dhamma is well expounded by the Buddha. Visible results, immediately effective, calling one to come and see, leading onwards, and to be personally realized by the wise. These are the qualities of the Dhamma. Dharmehi gunanga pinnuthune me thiyenne. Meva dakinamath ekkama apata puduma satutak dahenawa. Me dahama kiyeneka maha ihala lokeka thiyena deyak nevey. මේක ඇත්තටම අපිට අඳින ඇඳුමක් වගේ අපේ ජීවිතයත් එක්කකට සම්බන්ධ කරගන්න පුළුවන් දෙයක් නේද කියලා අපිට දැනෙනවා. ඒක අපේ වෙනවා. ඒක මගේ වෙනවා පින්නතුනි. එදාට මොකද්ද කියන්නේ? එදාට කියන්නේ බුදුහාමුදුරු මගේ, ධර්මය මගේ, සංඝරත්නය මගේ කියන්නේ. දැන් අපි කොහොමද කියන්නේ? දැන් කියන්නේ අපේ බුදුහාමුදුරුව, අපේ හාමුදුරුව කියලා දැන් කියන්නේ නේ. ඔබ හිතන හොඟාක් හාමුදුරන්ට ආදරේ කියලා නේ. අපේ හාමුදුරුවෝ කියවම ආදරේ කියලා හිතනවා නේ. නෑ පේනදින ත්‍රිපිටකය කොහෙවත් අපේ හාමුදුරුව, අපේ බුදුහාමුදුරුව කියලා නෑ. මොකද්ද කියන්නේ? මගේ බුදුහාමුදුරුව, මගේ ධර්මය, මගේ සංඝරත්නය, මගේ හාමුදුරුව කියලා කියන්නේ. ත්‍රිපිටකය සඳහන් වෙන හැම. එදාට ඒක තමන්ගේ වෙලා. මේක තමයි දහමින් ලැබෙන ආනිසංසය පින්නතුනි. හැබැයි මේකට අපි අවංක බහින් යුක්තව මේ දහම්ම කියන්නට ඕන පින්නතුනි. වංක වෙලා නම් බෑ මේක කරන්න. එකක් කියලා එකක් කරලා රඟපාලා එහෙම කරන්න බෑ මේක. දහම්මකට එනවත් එක්කම අවංක බව කියන එක අඛණ්ඩව මේන්ටේන් කරන්න වෙනවා. නැත්තම් බෑ කරන්න මේක. නැත්තම් තමයි විසිවිල යනවා. එහෙම කරන්න බෑ. අපේ ළඟ අඩුපාඩු තියෙන එක වෙනම කතාවක්. අපේ ළඟ කෙලෙස් එනවා. ඒක කමක් නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් තමන් දන්නවා තමන් ළඟ මේ කෙලෙස් තියෙනවා කියලා. හැබැයි තමන් අවංකයි මේ ගමනේ. කෙලෙස්ක් ඇති වුණත් ඒක කියන්න පසුබට වෙන්නේ නැහැ. ඔව් බොරු කියන්නේ නැහැ. ඔව් අවංකයි. ඒ නිසා මේ ධම්මගේ තමයි අපි ක්‍රමානුකූල විදිහට යන්නට ඕන. හොඳයි පින්නතුනි අපි ඊළඟ කොටසෙන් අපි ඉරියාපත භාවනා ගැන පොඩි විස්තරයක් කරනවා ඊළඟ විනාඩි කිහිපේ. ඊට පස්සේ අපි බුද්ධාමයේන දර්ශනෙට සම්බන්ධ ප්‍රඥා පැති කාරණා ටිකක් සාකච්ඡා කරනවා. ඒක සම්පූර්ණයෙන්ම භාවනාවක් වගේම අපි අහන්න ඕන කාරණා ටිකක්. ඒක විමුක්තායතනයක් වෙන විදියටම බණහන වෙලාවෙදිම ඒක හොඳට තේරුම් ගන්න විදියටම අපි අහන්නට ඕන. මේ ධර්මයේ පිනසනේ හෝම්වර්ක් නෑ මොකද ගිහිල්ලා කරන්නේ මොකුත් නැහැ. මෙතනම තමයි කරන්නේ. මුකුත් උත්සාහ කියලා ගෙදර ප්‍රැක්ටිස් කරන්න මුකුත් දෙයක් නැහැ. මෙතන හරන යන දේ තමයි ප්‍රැක්ටිස් කරන්නත් තියෙනවා නම. ධර්ම ශ්‍රවණේ විමුක්ත ඇතනක් කියලා කියනවා. ධර්මයේ ශ්‍රවණය කරන මොහොතම ප්‍රැක්ටිස් එක. Whenever we listening to Dhamma, that is the place where we practice Dhamma. That is why the Buddha says, whenever we listening to Dhamma, that is one of the places that we liberate from suffering. That is why when Buddha lived, a lot of people, when they were listening to Dhamma, they came to the Dhamma, they realized the Dhamma while the Buddha was preaching the Dhamma. Pinnatuni, බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩි පිරිසක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක වහගෙන භාවනා කරමින් ඉඳිද්දිද ඇස් දෙක අරගෙන බණහමින් ඉඳිද්දිද සරුවතාරෝ සෝවාන්ෝනි ඇස් දෙක වහගෙන ඉඳිද්දිද අරගෙන ඉඳිද්දිද ඇස් දෙක අරගෙන රසජ හඳුත් එක කතා කරද්දී මුගලන් ආනර සෝවාන්ෝනි සරුවතන රහතුනේ මුලින්ම ධර්ම දේශනා කරපු පස්තක මහනුස්සෝ වහන්සේ කැලේට ගිහින් භාවනා කරන වෙලාවේද නෑ බුදුහාරවත් එක්ක ධර්ම දේශනාව උන්වහන්සේ දේශනහන් ඉදිද්දි පස්තක මහනු රහතුනේ කොයි වෙලාවේද අනන්ත ලක්ෂණ සූත්‍රය අහනකොට ඒ නිසා අපි ඇස් දෙක වහගෙනද ඉන්නේ ඇස් දෙක අරගෙනද ඉන්නවෙ කියන කදාල නෑ අදාල වෙන්නේ මොකද්ද අපි ඒ වෙලාවේ සති සම්පජඤ්ඤය සිහිය හා නුවණ වඩනවද නැද්ද කියන කාරණේ. ඒක ඇස් දෙක අරගෙනත් වෙන්න පුළුවන්. ඇත්තටම බුදුහාම ජීවමාන කාලේ නම් උන්වහන්සේට තිබුණු ඥානයන්ගෙන් අදාළ කෙනාට අදාළ විදිහටම බණ කිව්ව නිසා බොහෝ දෙනෙකුට ඒ වෙලෙම නිවන් දකින්න පුළුවන් වුණා. හැබැයි අනිත් ශ්‍රාවකයන්ට ඒ හැකියාව තිබුණ නැහැ. අනිත් ශ්‍රාවකයන් දේශනා කරනකොට බොහෝ විට පස්සේ තමයි මාර්ගඵල ලැබල තියෙන භාවනා කරන වෙලාවදී ඒක හරි. හැබැයි ඒත් සමහර ස්වාමීන් වහන්සේලා බණ කියද්දී ඕඩියන්ස් එකේ ඇත් මාර්ගඵල ලැබල තියෙනවා ඒ විතරක් නෙවෙයි බණ කියපු දේශකයන් වහන්සේත් රහත් වෙලා තියෙනවා. එක්තරා සූත්‍රයක් සඳහන් කරන 69කට හාමුදුරු කෙනෙක් බණ කියනවා. හාමුදුරු බණ කියනාවේ අනාගාමි කෙනෙක් විදියට ධර්මදේශන අවසන් වෙනකොට ඒ ධර්මදේශන අවසානයේ රහතන් වහන්සේලා 61 නමක් බිහි වුණා කියලා කියනවා. ඕඩියන්ස් එකේ හිටපු හාමුදුරු 69 රහත් වෙලා ඊළඟට බණ දේශනා කරපු හාමුදුරු අනාගාමිලා රහත් වෙලා අනාගාමි කෙනෙක් හිටිට ධර්මාසනෙට ආවේ බැහැල ගියේ කොහමද? රහතන් වහන්සේ කෙනෙක් විදියට. බණ කියන එකත් විමුක්ත ආයතනයක්. නිවන් දකින වෙලාවක්. පින්තුනි, මේ වගේ සජීවී දහමක් මේක. බලන්න අපි කොච්චර වාසනාවන්තද කියලා. හොඳයි, ඒ කාරණාත් ඔබට සඳහන් කරලා ඔබේ අවබෝධය දියුණු කරන්න. ඔබට තවත් මේ දහමට සමීප වෙන්න උනන්දු කරලන්නටයි මේ හැම කාර්යයක්ම සඳහන් කළේ. ඔබ හැම දිනෙකම හුඟක් වාසනාවන්තයි. ඔබ කොයි වයසේ හිටියත් ඔබ වයස ගැන හිතන්න එපා. ඔබට කොච්චර ලෙඩ දුක් ඇඟේ තිබුණත් ඒක පොඩ්ඩක්වත් හිතන්න එපා. ඒ හැම දෙයකටම වඩා වටිනාම දෙයක් ඔබ ජීවිතේ ළඟල තියෙන එක නිතර හිතන්න. මං සම්බුද්ධ ශාසනය ලැබුණා. බුදුරජාණන් වහන්සේ මං ළඟල තියෙනවා. ධර්මයේ ළඟල තියෙනවා. සංඝරත්නය ළඟල තියෙනවා. මගේ කන් දෙක හොඳට ඇහෙනවා. මට මේ කියන දේ හොඳටම තේරෙනවා. ඒ ඇති පින්නතුනි. ඔබට ඇවිදගන්න බැරුවත් ගැටලුවන්නේ. ඔබට මේ සුසුම් එක තියෙනවා නම් ඔබට මේ දුකෙන් නිදහස් වෙන සියලු සුදුසුකම් ඔබ ලබාගෙන තියෙනවා. එනිසා එතන ඉඳන් අපි ඊළඟට ටික දිනු කරන්න උත්සාහ කරමු. හොඳයි, හැම දිනකට මේ අපතක් මේ වාක්‍යලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං බයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.